කැමති වුණ අය පොළඹව ගත්තා. නුඹටත් මහා කීර්තියක් මේකෙන් අයිති වෙනවා, ඔබ මහා වීරයෙක් හැටියට පේන්න පටන් ගන්නවා සමාජේ. ඒ නිසා නුඹට හොඳ වැඩේ කියලා. දැන් මේ නිගණ්ඨනාත පුත්‍ර දැන් අපි අහලා තියෙන්නේ යා කොහොම කෙනෙක් කියලාද? ඔව්, එයා පරම අවිහිංසා. ඒ කියන්නේ කුරා කූඹියකටවත් හිංසාවක් පීඩාවක් කරන්නේ නැති, ඇල්ලතුර ටිකක් බොන්නේ නැති, ඇල්ලතුර වල සත්තු ඉන්නවයි කියලා. ඊළඟට දත් මදින්නේ නැති, ඊළඟට මාස්පතා තල්ලට දෙකකින් ඔළුවේ කෙස් සුදුර අඩමන, ඊළඟට දිසාවන් වස්ත්‍ර කරගෙන ඉන්න, ඇඳුම් නෙමේ වස්ත්‍රේ දිසා, දිසා වස්ත්‍ර කරගෙන ඉන්න, ඊළඟට සම්පූර්ණයෙන්ම එලෝලුයි බතුයි ආහාරේ ගුණ කියන්න ආවෝ. මේ ලෝක සත්‍යයට බොහොම හිතානුකම්පී කියන අදහසින් මොනරෆිල් කලඹක් අරගෙන යන යන තැන ගිහිල්ලා හිමීට බිම පිහිදලා කුරා කූඹිය කුටුවත් මගින් හිංසාවක් නොවීම පිණිසයි මම මෙහෙම ජීවත් වෙන්නේ කියලා ලෝකෙට පෙන්නන එක්කෙනා මේ. යටි හිතේ තියෙන්නේ මොකද්ද? සම්පූර්ණම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඊර්ෂ්‍යාව. ඉතින් මේ නිගණ්ඨනාත පුත්‍ර අබේ රාජ කුමාරයාට කියනවා, ඉම්බා රාජකුමාරේ, නුඹ ඉස්සල්ලාම ශ්‍රමණ ගෞතමයන් ළඟට යන්න ඕනේ. ගිහිල්ලා මේ විදිහට වාදේ පටන් ගන්න. ඔන්න දැන් උගන්වනවා වාදේ කරන හැටි. භාසෙය නුකෝ බන්තේ තථාගතෝ තං වාචං. ස්වාමීනි, ඔබ වහන්සේ මෙහෙම කතාවක් කියලා තියෙනවා නේද? තථාගතයන් වහන්සේ වුණ ඔබ වහන්සේ මෙහෙම වචන කියනවාද? යාසාවාචා පරේස අප්පිය අමනාප. අනුන්ට අප්‍රිය අමනාප වචනයක්ද? ඒ වචන ඔබ වහන්සේ කතා කරනවාද? මොකක්ද අහන්න කිව්වේ වාදේ? මොකද්ද? අනුන්ට අප්‍රිය අමනාප යම් වචනයක් ඇද්ද? ඒබඳු වචන තමුනාසේ කතාබස් කරනවාද? එතකොට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ විදිහට උත්තර දුන්නොත් කොහොමද රාජකුමාරය තථාගතයන් වහන්සේ වුණත් අනුන්ට අමනාප වූ අප්‍රිය වූ වචන කතාබස් කරනවා? උත්තර දුන්නොත් මෙන්න මේ විදිහට චෝදනා කරපන්. කොහොමද? තමුන්නාසේ අනුන්ට අප්‍රිය අමනාප වචන කතා කරනවා නම් තමුන්නාසේගේ පුතජනයන්ගේ යති වෙනස මොකද්ද? ওই විදිහට අපහාස කරන්න කිව්වා. තමුන්නාසේ කතා කරනවා නම් අනුන්ට අප්‍රිය අමනාප වචන තමුන්නාසේගේ පුතජනයන්ගේ යති වෙනස මොකද්ද කියලා. මොකද හේතුව? පුතජනයත් අනුන්ට අප්‍රිය අමනාප වචන කතා කරනවා. ඒ වචම තමුන්නාසේ කතා කරනවා. එහෙනම් ඊළඟට කියනවා, රාජකුමාරය එහෙම නැතුව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙහෙම උත්තර දුන්නොත් කොහොමද? රාජකුමාරය අනුන්ට අප්‍රිය අමනාප යම් වචනයක් ඇද්ද? ඒ වචනය තථාගතයන් වහන්සේ කතා කරන්නේ නැහැ. එහෙම උත්තර දුන්නොත් කොහොමද? අනුන්ට අප්‍රිය අමනාප යම් වචනයක් ඇද්ද? ඒ වචනේ තථාගතයන් වහන්සේ කතා කරන්නේ නැහැ කියලා එහෙම උත්තර දුන්නොත් මෙහෙම අහන්න කිව්වා. එහෙමද? එහෙනම් තමුන්නාසේ අර කිව්වේ දේවදත්ත ගැන, දේවදත්ත අපාය උපදිනවා, දේවදත්ත නිරේ උපදිනවා, දේවදත්ත කල්පයක් පැහැෙනවා, දේවදත්ත බේරගන්න බෑ. එතකොට ඒ මොකද්ද කිව්වේ? දැන් මේ අහන්න කිව්වා බුදුරජාණන් වහන්සේගෙන් පෙළලා අහන්න. ඒ මොකද්ද කිව්වේ? තායච පනතේ වාචාය දේවදත්ත කුපිතව අහෝසි අනත්තම. තමුන්නාන්සේගේ වචන නිසානේ දේවදත්ත වෛර වැඳගත්තේ. තමුන්නාන්සේ කියපු කතාවල් වලටනේ දේවදත්ත මේ සම්පූර්ණ ක්‍රෝධ කරන්න පටන් ගත්තේ කියලා පෙරලා චෝදනා කරන්න කියලා කිව්වා. ඊට පස්සේ කියනවා රාජකුමාරය මේ විදියට ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මේ කිසිසේත්ම විසඳා ගන්න බැරි විදියට මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ ශ්‍රමණ ගෞතමයන්ට ගිලින්නත් බැරුව යයි කිව්වා. වමාරින්නත් බැරුව යයි කිව්වා. සේයතාපි නාම පුරිසස්ස සේයතාපි නාම පුරිසස්ස අයෝසි අයෝසි සංඝ අයෝසිංගාටකං කණ්ඨේ විලග්ගං යකඩ බෝලයක් උගුර හිර වුණා වගේ කිව්වා. යකඩ බෝලයක් උගුර හිර වුණා වගේ, යකඩ බුලියක් උගුර හිර වුණා වගේ ගිලින්නත් බෑ, වමාරින්නත් බෑ. බලන්න මෙයාගේ අහිංසාව. එතකොට නිගණ්ඨනාථ පුත්‍රගේ, එතකොට අපිට පේනවා මේ ලෝකේට බොහෝ දෙනෙක් පෙන්නන දේ නෙමෙයි ඇතුලේ තියෙන්නේ. ඇතුළේ තියෙන සම්පූර්ණ කුමන්ත්‍රණකාරී ආකල්පය ඒ හිමීට තමයි එළියට එන්නේ. එතකොට දැන් නිගණ්ඨනාථ පුත්‍ර හිමින් තමයි ඒව එළියට දාන්නේ එක එක්කෙනා ලව. ඊට පස්සේ කියනවා රාජකුමාරේ මේ විදියට මේ සම්පූර්ණයෙන්ම මේ ශ්‍රමණ ගෞතමයන්ව මේකේ හිර කරන්න ඕනේ කිව්වා. දැන් මෙයා පිළිගත්තා. රාජකුමාරයා අබේ රාජකුමාරයා මේ නිගණ්ඨනාථ පුත්‍රගේ කුමන්ත්‍රණය පිළිගත්තා. පිළි අරගෙන නිගණ්ඨනාථ පුත්‍රට වැඳලා ප්‍රදක්ෂිණා කළා. ගියා බුදුරජාණන් වහන්සේ ළඟට වාද කරන්න ඉතාගෙන. ගිහින් බුදුරජාණන් වහන්සේට වැඳලා වාඩි වුණා. වාඩි වෙලා කල්පනා කළා. ඉරදීහා බලලා කල්පනා කළා, මං අද වාද කරන එක හරි නෑ. දැන් මම කල්පනා කළා. මෙයාට නිකන් හිත පසුබැස්සා. මං අද වාද කරන එක හරි නෑ. මම දානෙට ආරාධනා කළා. දානි දීලම වාද කරන්න ඕනේ. දැන් කවුද මේ හිතන්නේ? අබේ රාජකුමාරයා. කල්පනා කළා, කිව්වා, ස්වාමීනි, අපේ ගෙදරට හෙට ඔබ වහන්සේ තමක තව තුන් නමක්. ඒ කියන්නේ ඔබ වහන්සේ ඇතුළු කොට හතර නමක් හෙට දානෙට වඩින්න. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බාරගත්තා. එතකොට දැන් මේ නිගණ්ඨනාථ පුත්‍රගේ දායකයෙක් තමයි මේ දානෙට ආරාධනා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ආරාධනාව බාරගත්තා. බාරගෙන බුදුරජාණන් වහන්සේ පහෝදා තා භික්ෂුන් වහන්සේලා තුන් නමක් සමග අබේ රාජකුමාරයාගේ නිවසට වැඩියා. ඊට පස්සේ අබේ රාජකුමාරයා බුදුරජාණන් වහන්සේට දානේ පූජා කළා. පූජා කරලා පොඩි ආසනයක වාඩි වුණා. දැන් ඔන්න වාදෙට වමනා කාරණේ හිමීට මෙයා දැන් බලන්න හොයන්න බෑනේ. දැන් ආවි කොහොමද දායකෙක් වගේ. දැන් ඇවිල්ලා කියේ මොකද්ද ස්වාමීන් වහන්සේ දානෙට වඩින්න හොයන්න බෑ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඉතින් දානෙට වැඩලා දානි වළඳලා ඉවරුණාට පස්සේ ඇහුවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස යම් වචනයක් අප්‍රිය නම් අනුන්ට, අමනාප නම් එබඳු වචන ඔබ වහන්සේ කතා කරනවාද කියලා ඇහුවා. යම් වචනයක් අප්‍රිය නම් අමනාප නම් එබඳු වචන ඔබ වහන්සේ කතා කරනවාද බුදුරජාණන් වහන්සේ කිසිසේත් බලාපොරොත්තු නොවුන උත්තරයක් දුන්නා. උන්වහන්සේ කියන රාජකුමාරී, ඒකට එකෙල්ලේ උත්තර දෙන්න බෑ කිව්වා. ඒකට එකෙල්ලේම මට විසඳුමක් උත්තරයක් දෙන්න බෑ කිව්වා. කීප ගමන් මෙයාට කියවුණා, අයියෝ නිගන්ඨය ඉවරයි එහෙනම් කියලා. අයියෝ නිගන්ඨය ඉවරයි එහෙනම් කියලා කියවුණා. බුදුරජාණන් වහන්සේ රාජකුමාරය, ඈ අයියෝ නිගන්ඨය ඉවරයි, මොකද්ද ඒකේ තේරුම? මොකද්ද ඒ කතාවේ තේරුම කියලා ඇහුවා. ආනකට කිව්වා සම්පූර්ණ විස්තරය. මොකද්ද ස්වාමීනි, මම ඊයේ ගියා දිගණ්ඨනාත පුත්‍ර හම්බ වෙන්නේ. උන්නේ තමයි මට කිව්වේ ඔබ වහන්සේට වාද කරන්න කියලා. ඔබ වහන්සේත් එක්ක, ඔබ වහන්සේත් එක්ක වාද කරාම මගේ කීර්තිය හැමතැනම පැතිරේ කිව්වා. මේසා මහා ත්‍රිදිමත් ඔව් මහානුභාව සම්පන්න ශ්‍රමණ ගෞතමයන් එක්ක මං වාද කරලා ඔව් මම ජයගත්ත කියලා මාව මහා වීරයෙක් හැටියට සමාජෙ දකීවි. ඉතින් අනේ ස්වාමීනි, මම දන්නෙත් නෑ මං කැමති වුණා කියලා. මං කැමති වෙලා ඊට පස්සේ මට මෙන්න මෙහෙම කරුණු දෙකක් මට කිව්වා. ඉස්සෙල්ලම ওই ප්‍රශ්න අහන්න කිව්වා. මොකද්ද? යම් වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද, ඒ වචනේ ඔබ වහන්සේ කතා කරනවාද? ඒක කතා කරනවා කියලා කිව්වනම් මෙන්න මේකයි මං කියන්න හිතාගෙන හිටියේ. මොකද්ද? එහෙනම් ඔබ වහන්සේගේයි ඔව් පුතජ්ජණයන්ගේ යති වෙනස කුමක්ද? පුතජ්ජණය කතා කරන එකමනේ තමුන්නාසි කතා කරන්නේ. ඔබ වහන්සේ එහෙම කියන්නේ නැතුව ඔබ වහන්සේ කිව්වනම් රාජකුමාරයේ යම් වචනයක් අප්‍රියද අමනාපද, ඒ වචනේ මං කතා කරන්නේ නෑ කියලා ඒකට මේකයි මං හිතාගෙන හිටියේ කියන්න. මට උගන්වුවේ මෙන්න මේ විදිහටයි. කොහොමද එහෙනම් ඔබ වහන්සේ මොකද දේවදත්තය ගැන මෙහෙම කිව්වේ? දේවදත්ත අපාය යනවා, දේවදත්ත නිරේ යනවා, දේවදත්ත කල්පයක් පැහැෙනවා, දේවදත්තව බේර ගන්න පුළුවන් කමක් නෑ කියලා. ඒ වචන නිසා තමයි දේවදත්ත ඔච්චර වෛර බැඳගත්තේ කියලා ඔබ වහන්සේට මෙන්න මෙහෙම මං උත්තරේ මට උගන්ලා තිබුණි. ඊට පස්සේ මට කිව්වා මේ විදිහට උත්තරේ දීපන්. එතකොට ගිල ගන්නත් බැරුවයි, වමාරන්නත් බැරුවයි, මිනිස්සියෙකුගේ උගුරේ යකඩ ගුලියක් හිර වුණා වගේ තියෙවි කිව්වා. අනේ ස්වාමීනි, මම මේක අහලා කිව්වා මේ ආවේ. මෙයාට ඔක්කොම කියන්න සිද්ධ වුණා අතනින් බලාපොරොත්තු වෙච්ච උත්තරේ ලැබිච්ච නැති නිසා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ප්‍රශ්නයක් අහනවා යගේ. අහනවා, එතකොට අභිරාජ කුමාරය ඒක අහන වෙලාවේ තමන්ගේ පුතා පොඩි දරුවා ඔඩොක්කුවේ තියාගෙන හිටියේ. තමන්ගේ පුංචි පුතාව ඔඩොක්කුවේ තියාගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ අහනවා, රාජකුමාරී දැන් බලන්න මේ ඔයාගේ අතේ ඉන්න, ඔබේ අතේ ඉන්න දරුවා දිහා. මේ දරුවා යම්කිසි නොසැලකිල්ලකින් මොනවා හරි යමක් ජරාවක් කටේ දාගත්තොත්, මොනවා හරි ගල් කෑල්ලක් හෝ ලී කෑල්ලක් හෝ යකඩ කෑල්ලක් හෝ මොනවා හරි දෙයක් මේ දරුවා කටේ දාගත්තොත් ඔබට පේන්නේ නැති වෙන්න, ඔබ දකින්න නැති වෙලාවක මේ දරුවා ඇවිදගෙන ගිහිල්ලා ගිලගත්තොත්, මේ දරුවට ආදරේ නම් ඔබ මොකද්ද කරන්නේ කියලා ඇහුවා. ඇහුවාම අභිරාජ කුමාරය කියන ස්වාමීනි, මං එහෙනම් ඒක කටින් නිවත් කරනවා. මං ඒක කටේ තියාගෙන ඉන්න දෙන්නේ නැහැ. ස්වාමිනී, ඒක ඉවත් කරගන්න මාරු නම් මේ ළමයා මේක හිර කරගන්නවා නම් මම මගේ වම්මතින් මේ ළමයාගේ ඔළුව තද කරගෙන මගේ දකුණුවෙන් හරි ලස්සන තියනවා දක්ෂිනේන හත්තේන වංකංගුලින් කරිත්වා දකුණු අතින් ඇඟිල්ල වක කරලා කටට දාලා තුවාල වුණත් කමක් නැහැ කියලා මං ඒක එළියට ඇදලා ගන්නවා. මොකද මට මේ දරුවා කෙරෙහි ආදරේ තියෙන නිසා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ කවුද ඒක උත්තරේ දුන්නේ? අභිරාජ කුමාරයා. බුදුරජාණන් වහන්සේ

අවබෝධ කියන එක තේරුම අත්දැකීමනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම තමයි උන්වහන්සේගේ දේශනාවල තියෙන්නේ. එතකොට උන්වහන්සේගේ බුද්ධ දේශනාවල් උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ දේවල් අපි හොඳට ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න තමයි අපිට තේරෙන්නේ උන්වහන්සේ දේශනා කරන දේ තියෙන ඇත්ත. උන්වහන්සේ දේශනා කළානේ උන්වහන්සේව අඳුන ගන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ කියුවේ? යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යම් කිසි කෙනෙක් තමන් උන්වහන්සේව බලන්න ඕන නම් කවුද කියලා? උන්වහන්සේ බලන්න කිව්වේ ධර්මයෙන් බලන්න කිව්වේ, ධර්මයේ දකින්න කිව්වා. එතකොට උන්වහන්සේව දකින්නවා කිව්වා. උන්වහන්සේට තිබුණා 235 පුරුෂ ලක්ෂණ. සුන්දර රූපක් තිබුණා, රූපකායක් තිබුණා. දුටුවන් මන මෝහණය කරන්නා වූ රූපයක් උන්වහන්සේට තිබුණා. සවන් දෙන උදවියගේ දෙසවන් බැඳගන්නා වූ මාධූර්ය පිරි හඬක් උන්වහන්සේට තිබුණා. නමුත් ඒ හඬට නැත්නම් ඒ රූපයට කවුරුවත් ප්‍රසංග වෙනවට උන්වහන්සේගේ කැමැත්තක් තිබුණේ නැහැ. දැන් වක්කලී ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ රූපේ නිතර නිතර දකින්න ආසා කළා. මොකද්ද වක්කලී ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළේ? කින්තේ වක්කලී ඉමිනා පූතිකායන දිත්තේන. වක්කලී, මේ කුණු ශරීරයක් දිහා බලලා ඔබ මොකද්ද ලබන්න හදන්නේ? එතකොට එතන උන්වහන්සේ කුණු ශරීරය කියලා හැඳින්වුවේ මොකද්ද? ඔව්, තමන් වහන්සේ විසින් පුරුණ ලද පාරමිතා බලයෙන් නිර්මිත වූ මහා පුරුෂ ලක්ෂණ 23කින් සමන්විත වූ ඒ තථාගත ශරීරයේ තමයි මේ කුණු කය දිහා බලලා මොකක්ද ඔබ දකින්න හදන්නේ කියලා හිවි. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුල් කාලේ දැන් ওই සාංචි වගේ තැනකට ගියම ඔබට දකින්න පුළුවන් ප්‍රතිමා පවා තිබුණේ නැහැ. මොනවද සංකේතවත් කලේ? සිරිපතුල, ස්තූපය, ඔව් එහෙම නැත්නම් ධර්මචක්‍රය, එහෙම නැත්නම් බෝධි වෘක්ෂය, මෙබඳු දේවල් තමයි සංකේතවත් කලේ. මොකද හේතුව උන්වහන්සේව බාහිරව දකින්න බැරි බව එකල වැඩ සිටි බෞද්ධ ලෝකයාම පිළිගත් කරුණ. ඒ මොකද හේතුව උන්වහන්සේ දකින්න තියෙන එකම ක්‍රමයේ තමයි ධර්මයේ තුලින් දකින එක. උන්වහන්සේ බාහිරින් දැක්කනම් දේවදත්ත මොන හිතකින්ද අර ගලපෙල්ලන්නේ? කරන්න පුළුවන් වැඩක්ද? එතකොට බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් දැකපු නැති නිසා තමයි දේවදත්ත මුලාවට වැටුනේ. එහෙනම් උන්වහන්සේගේ වචනවල උන්වහන්සේ වදාළනම් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යම් කිසි කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මං දකිනවා. යම් කිසි කෙනෙක් මා දකිනවා නම් ඔහු ධර්මයේ දකින්නවා කියලා යම් වචනයක් දේශනා කළාද, ඒක උන්වහන්සේ දේශනා කළේ අවබෝධයෙන්මයි. අවබෝධයෙන්මයි. එතකොට උන්වහන්සේගේ වචනවල තියෙන නිර්මලකම, ඒ වචනවල තියෙන සුද්ධ බව, පිරිසිදු බව අපට මේ දේශනාවෙන් බොහොම ලස්සනට පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඊළඟට මේ අභිරාජ කුමාරය අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් මෙයා දැන් අභිරාජ කුමාරය ගැන පොඩ්ඩක් කල්පනා කළොත් මෙයා දැන් බෞද්ධයෙක්ද? මෙයා බෞද්ධයෙක් නෙමෙයි. මෙයා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමකින් සිටියාද? මෙයා පැහැදීමක සිටියේ නැහැ. මෙයා මේ අනුන්ගේ කුමන්ත්‍රණයකට අහුවෙලා අනුන්ගේ උසිගැන්වීමකින් මෙහෙවලා තමයි බුදුරජාණන් වහන්සේට දාන දෙන්න පවා මෙයා පෙළඹුණේ, මෙයා වාදකරන්න අවස්ථාවක් ගැනීමටයි. ඒ නිසා පින් රැස් කරගැනීමේ අදහසක්වත් තිබුණේ නැහැ. නමුත් මෙයා බුද්ධිමත් කෙනෙක්. බුද්ධිමත් නැත්තම් අර ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ දීපු උත්තරයෙන් එකපාරට මෙයා විවෘත වෙන්නේ නැහැ. බුද්ධිමත් නැත්තම් මෙයා කරන්නේ මොකද්ද? නිස්සබ්ද වෙනවා. නිස්සබ්දල එතනෙම කතාව විවර කරලා තමන්ගේ මතය තුළම රැඳිලා ඉන්න වෙන අවස්ථාවක් ගන්න. එක්ක ගිහිලා ආයේ කියනවා නිගණ්ඨනාත පුත්‍ර හම්බෙලා, "දැන් මම බැලුවා හරගියේ වැඩේ හරගියේ නැහැ. ආයි අපි වෙන ක්‍රමයකින් ගහමු."

මිත්‍යා සංකල්ප වලට. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනා ගත කරන ජීවිතය අයිති වෙන්නේ සම්මා ආජීවයටද මිත්‍යා ආජීවයටද? මිත්‍යා ආජීවයට. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනාට සම්මා සතිය තියෙනවද? මිත්‍යා සතිය තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය කෙනා මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනා සම්මා වායාමයේ දෙනවද? මිත්‍යා වායාමයේ දෙන්නේ. එහෙමනම් සම්පූර්ණයෙන්ම මිත්‍යා දෘෂ්ටියක පිහිටලා අනික් කෙනාව මිත්‍යා දෘෂ්ටිය සමාදන් කෙරෙවොත් ඒ කෙනා අසත්පුරුෂෙක්. එතකොට මේ අසත්පුරුෂයෙක් බවට කෙනෙක් පත් වුණොත් එයාට මරණින් මත්තේ කොහෙද යන්න තියෙන්නේ? ඔව්, දුගතියේ උපත කරා යන්න තියෙන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ගැන අපි හොඳට සිහියෙන් හොඳට නුවණින් උන්වහන්සේගේ ධර්මයත් අවබෝධ කරන්න කල්පනා කරන්න ඕනේ. මොකද උන්වහන්සේ දේශනා කළා මේ ධර්මය උන්වහන්සේ හරි අවබෝධයෙන් හිටියේ. උන්වහන්සේ කොහොමද දේශනා කළේ? මහණෙනි, මාගේ මේ ධර්මයේ තිබෙන්නේ වාද විවාද කරගෙන යෑම පිණිස නොවේ. අලගද්දූපම සූත්‍රයේ උන්වහන්සේ දේශනා කළා, මහණෙනි මේ වාද පමොක්ඛාය, මේ වාද වලින් බේරෙන්න වාද කිරීම පිණිස ධර්මයේ අල්ලන්න ගියොත් එයා ඒ ධර්මයේ අල්ලලා තියෙන්නේ සර්පයාගේ නැට්ටිම් මිසක් සර්පයාගේ ඔළුවෙන් නෙමෙයි. දහම් කරුණු උපුටා ගනි. උපුටා ගැනීමේ අදහස මොකද්ද? තම අවබෝධ කරන්නත් නෙමෙයි, අනිත්‍යයට අවබෝධ කරන්නත් නෙමෙයි, වාද කරන්න නම් අර්බුද උපද්දවන්න නම් ඒකේනා ධර්මයේ අල්ලන්නේ සර්පයාගේ නැට්ටෙන්. බුදුරජාණන් වහන්සේ වදාළ කුල්ලු උපමංගෝ බික්කවේ ධම්මං දේසිස්සාමි නිත්තරණත්තාය නෝ ගහනත්තාය. මහණෙනි, මාගේ මේ ධර්මයේ මා ඔබට දේශනා කරන්නේ පහුරක් උපමා කරගෙනයි. නිත්තරණත්තාය එතර වීම පිණිසයි, නෝ ගහනත්තාය ග්‍රහණය කර ගැනීම පිණිස නොවේ. බලන්න කොයිතරම් පැහැදිලිද මේ බුද්ධ දේශනා. එතකොට උන්වහන්සේ දේශනා කළේ ඒකේ උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි ධර්මයේ පවා ග්‍රහණය කර ගැනීමට නොවේ නම් තිබෙන්නේ අධර්මයේ ගැන කවර කතාවද? ඉතින් මේ නිසා ඔබ සියලු දෙනා ඉතාම සන්තෝෂයට පත් වෙන්නට ඕනේ. මෙවන් කාලයක බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ඔබට අවබෝධ කරගන්න අවස්ථාව ලැබීම තමයි ඔබේ ජීවිතයේ තියෙන මහඟු වාසනාව. මේවන් කාල පරිච්ඡේදයක ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන චිත්ත ප්‍රසාදය ඇතිකර ගැනීම තමයි ඔබේ ජීවිතයේ තියෙන ලොකු වාසනාව. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන චිත්ත ප්‍රසාදයක් ඇතිකර ගත්තොත් ඒකට කියන්නේ මොකද්ද? ශ්‍රද්ධා ලාභය. ශ්‍රද්ධා ලාභය කියලා කියන්නේ ඒ නිසා ඒ ශ්‍රද්ධා ලාභයෙන් යුක්තව මේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ කෙරෙහි මනාකොට සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ වශයෙන් අවබෝධ කරගෙන සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි ගුණ වශයෙන් අවබෝධ කරගෙන සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි ගුණ වශයෙන් අවබෝධ කරගෙන සිත පහදවාගෙන අපටද මේ ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු.